හැමදේම නිස්සබ්ද වුණා වගේ දැනුණා නේද? මේ විදිහට තමයි ලෝකේ තියෙන්නේ. නිස්සබ්ද වුණා නෙමෙයි, ඒ නිස්සබ්දතාවය තේරුම් කළා. විනාඩියක් විතර නේද ඔක්කොම නිස්කලංක වුණානේ. ඔහොම තමයි ලෝකේ තියෙන්නේ. මම විතරමයි කලබල. හැමදේම නිස්කලංකයි. මම විතරමයි කලබල. මගේ ඇස් කලබලයි. මගේ කන් කලබලයි. මගේ දිව කලබලයි. මගේ කය කලබලයි. මගේ සිත කලබලයි. අර නිස්සබ්දතාවයේ තියෙන ලෝකේ මමත් නිස්සබ්ද වෙන්නයි ඕනේ. ඕක තමයි මාර්ගය. ඕක තමයි පුරුදු කරන්න තියෙන්නේ. ලෝකේ හැමදේම නිස්සබ්දයි. දැන් මනුස්සයෙක් බයිනවා කියනකොට අපි කලබලද නැහැ. ඒ මනුස්ස නිස්සබ්දයි. ඒ මනස මගේ කර්මය ගෙවලා මාව නිස්සබ්ද කරනවා. එතකොට ඒ මනස නිස්සබ්දතාවයේ ප්‍රතිරුවක්. ප්‍රශංසා කරනවා. මගේ කුසලයේ ගෙවලා මාව නිස්සබ්ද කරනවා. ඒ මනස නිස්සබ්දතාවයේ ප්‍රතිරුවක්. ලෝකෙ නිස්සබ්දේ නෙමෙයි අපි දකින්නේ, ශබ්දයේ දකින්නේ. ඒ නිසා සම්මා සෝතේ වැඩුන්නේ නැහැ. ලෝකෙ හැමදේම නැවතිලා. හැමදේම නැවතිලා. මම නැවතිලා නැති නිසා මට පේනවා මේ චලනය වෙනවයි කියලා. මට පේනවා චලනය වෙනවයි කියලා. ඒක මගේ ප්‍රශ්නයක් නිසා ලෝකේ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ගස් කොළන් එල්ලෙනවා, කුරුල්ලෝ ඉගිල්ලෙනවා, ඔක්කොම දේවල් වෙනවා. දැන් මේවා දැනගත්තාම නේද ඉගිල්ලෙන්නේ, එල්ලෙන්නේ? දැනගත්තේ නැත්තම් නැවතිලාද නැද්ද? නැවතිලා. ඇයි ඒවා එල්ලුණ බව මන් දන්නේ? එන ඒවා නැවතිලා. පක්ෂියෝ ඉගිල්ලෙන බව මන් දන්නේ. ඒ නිසා ඒගොල්ලෝ නැවතිලා. දැනගත්තාම ඉගිල්ලෙනවා. එහෙනම් මගේ ප්‍රශ්නයක් නැතිනේ. මගේ දිටියේ ප්‍රශ්නයක් නැතිනේ. දකින්න තාක්කල් නැවතිලා දැක්කාම කැළඹිලා. මගේ ප්‍රශ්නයක් නේ. මම මොකටද ලෝකේ හදන්නේ? මම ඉතාලගෙන ලෝකේ ඔක්කොම ක්‍රියාත්මක නෑ. මම විතරමයි ක්‍රියාත්මක. සම්මා වායාමයේ කම්මන්තේ. මම විතරමයි චංචල වෙන්නේ. මම විතරමයි ක්‍රියාත්මක වෙන ලෝකේ ඔක්කොම නැවතිලා. ඇයි? අතනින් දෙන්නේ කාවා, මෙතනින් තුන් දෙනෙක් ගියා කියලා මම දැක්කට පස්සේනේ ගියේ ආවේ. දැක්කේ නැතිනකොට ඒ කට්ටිය ගියෙත් නෑ, ආවෙත් නෑ. එහෙනම් නැවතිලා. මම දැනගත්තට පස්සේ ඒ කට්ටිය ගියේ ආවේ. මට සාපේක්ෂව, මගේ දැනුමට සාපේක්ෂවයි ලෝකය ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්නම් ලෝකේ නැවතිලා තියෙන්නේ. මුදු වෙරළ යමෝම සෙල්ලම් කරනවා. දැන් එහෙම එකක් මම දන්නවද නැහැ. එහෙනම් එහෙම සෙල්ලම් කරනවද නැහැ. ඒගොල්ලෝ ඔක්කොම නැවතිලා. කවුරු සෙල්ලම් කරන්නේ? ඇයි මම දන්නේ නැහැ. දැක්කාම මං කියනවා සෙල්ලම් කරනවා. දැන් සෙල්ලම් කරනවා. මට සාපේක්ෂවයි චලනය වෙන්නේ. මට සාපේක්ෂවයි අයෙන්නේ. මට සාපේක්ෂවයි දැනෙන්නේ. මට සාපේක්ෂවයි සිතෙන්නේ. එහෙම නැත්තම් මට සාපේක්ෂකයක් නැත්තම් ලෝකෙම නැවතිලා. ගෞතම බුදුහාමුදුරුවෝ මේක දැනගත්තා. සිදුවත් කුමරු දැනගත්තා. අඟුලිමාලට කියන අඟුලිමාල මම නැවතිලා ඉන්නේ. ඇයි? ලෝකෙ නැවතිලා ඉන්න බව මම දැනගත්තා. මම ඒකට සමාන වුණා. මම ලෝකෙ කිසිම දෙයක් දැනගන්නේ නැහැ. හැමදේම නැවතිලා. මමත් නැවතිලා. අඟුලිමාලට මේක තේරුම් ගන්න ටිකක් වෙලා ගියා. මොකද මේ නැවතිච්ච කතාව? හරියටමරි කෙනෙක් ඉන්නවා. ඒක දැනගත්තට පස්සේනේ ඉන්නේ. දැනගත්තේ නැත්තම් එහෙම කෙනෙක් නැහැ. එහෙනම් නැවතිලා. ලෝකෙ රූප නැහැ. කාටරි කිව්වා මේ මිනිස්සු කලබලන රූප නැහැ. ඒතර ගස්කොලම් මොකද? මොකවත් නැහැ. දැනගන්න තාක්කල්. දැනගත්තම මේ මිනිස්සයාට හෙලිකොප්ටර් තියෙනවා, ගස්කොලම් තියෙනවා, වනසත්තු ඉන්නවා, ගෙවල් දොරවල් තියෙනවා, යාන වාහන තියෙනවා, ඔක්කොම තියෙනවා. ඇයි? දැනගත්තට පස්සේලු ඔක්කොම තියෙන්නේ. දැනගත්තේ නැත්තම් මේ මිනිස්සර ලෝකේ කිසිම රූපයක් නැහැ. රූපයක් නැත්තම් නාමයක් කොහොමද තියෙන්නේ? නාමයක්වත් නැහැ. නාම රූප නැති ලෝකේ පැවැත්මක් තියෙනවද? පැවැත්මකුත් නැහැ. ඒ මිනිස්සයා නැවතිච්ච කෙනෙක්. ඇයි? පැවැත්මක් නැති තැන එයා නැවතින්න නැතුව මොනවද කරන්නේ? කරන්න දෙයක් නැහැ. ඒ නිසා නවතිනවා. ඔච්චර සරලද මාර්ගය? ඔච්චර සරලව වඩන්න තියෙන එකක්. අපි ධර්මයේ එළියෙන් හොයනවා. හැමතැනම හොයනවා. කොහොමද නිවෙන්නේ? කොහොමද නිරෝධ වෙන්නේ? කොහොමද සම්මාදිට්ඨියට එන්නේ? සම්මාදිට්ඨියට එන්නේ කොහොමද කියලා දකින්නව නේද? හොයනව නේද? ඒ හොයන මානසිකත්වයේ හදුවා මේකළු සම්මාදිට්ඨිය. හැමදේම දැනගන්න වෙසෙන්නේ මේ වෙස අත්තරියාමුළු සම්මාදිට්ඨිය. හැමදේම අවබෝධ කරගන්න මාන්සිනවනේ. මොකවල් මට අවබෝධ වෙන්නේ? අවබෝධ කළ වැඩක් නැහැ. අන්නේ අවබෝධයලු සම්මාදිට්ඨිය. ගොඩාක් දේවල් දැනගන්නවට වඩා දැනගැනීමෙන් නිවෙන්නේ නැහැ කියන එක දැනගත්තාමලු සම්මාදිට්ඨිය. කොච්චර සරල සම්මාදිට්ඨියද තිබිලා තියෙන්නේ. හැමදේම දැනගන්න වෙසෙනවා. හැබැයි කොච්චර දැනගත්තත් ඒකෙන් නිවෙන්නේ නැහැ කියන එක දැනගත්තාද? ඒක දැනගත්තේ නැහනේ. දැනගන්න කැළඹෙනවා නම් මොකටද ඒක දැනගන්නේ? දැනගත්තට නිවෙන්නේ නැහැ කියනක දැනගත්ත දවසක සම්මාදිට්ඨිය. හැබැයි අවුරුදු ගාණක් දැනගත්ත සම්මාදිට්ඨියක් නැහැ. දැනගැනීමෙන් සම්මාදිට්ඨිය හැදෙන්නේ නැහැ කියලා දැනගත්තා. එතනම සම්මාදිට්ඨිය. කොච්චර සරලද? මේකේන සම්මාදිට්ඨිය අපි පයින් ගගා නේද මේ සම්මාදිට්ඨිය හොයාගෙන යන්නේ? මේකේන මාර්ගයට පිටිපාලා නේද මාර්ග හොයාගෙන මෙච්චර ඇවිද්දේ? අපි අඩුවනේ. අපේ වරදනේ. ඒක කවදද නිවැරදි කරගන්නේ? අපේ පුතුජන ස්වභාවයට ගැළපෙන එක අහන්න ඕනේ. ඒ ගැළපෙන එක තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගත්ත දේ පුරුදු කරන්න ඕනේ. ඒ පුරුදු කරපු දේ බවටමපත් වෙන්න ඕනේ. ඒක තමයි මම. පේනවනේ මේ ඒ මම. ඇහෙනවනේ මේ ඒ මම. ඒ මම. ඒ දැනීමම මම. පුද්ගලික සත්‍යයක් නෑ. නිරෝධ වෙලා ඉවරයි. සිතෙනවනේ මේ ඒ සිතෙන්නේම මම. මම තමයි ඒ සිතවිල්ල. පුද්ගලික නෑ සත්‍යයක් නෑ. උච්චරයි වඩන්න තියෙන්නේ. දැන් පෑදෙලිද? දැන් වතුර බෝතලයක් තියෙනවද? එහෙම නැත්නම් වතුර බෝතලේ බවට පත් වෙලාද? පත් වෙලා. තියෙනවයි කියලා කියන්නේ දැනුම. බිව්වට පස්සේ තියෙනවා. හැබැයි තියෙනවා කියලා කවුරුත් කියන්නේ නැයි. ඒ වතුර බවට මම පත් වෙලා. මමයි වතුරයි එකයි. ඒ නිසා කවදා වතුර බෝතලයක් තියෙනවා කොයිද? ඒ නාරවල තියෙනවා වතුර බෝතලයක්. එහෙම කියන්නේ නැහැ කවුරු. එහෙම ලෝකේ කවුරු කියනවා මම ඇහිල්ලක් නැහැ මට. එහෙම කියන්නේ. වෙනම තියෙන තාක්කල් ඔයා කියන්නේ. දැනුම වෙනම පවතින තාක්කල් අපි කියනවා පටිච්ච සමුප්පාදේ මම කරන තුනකින් දන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මට උඩින් ඉඳලා යටටත් යටින් ඉඳලා උඩටත් කියන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය පැය පහක් කියන්න පුළුවන්. ඇයි? එයා වතුර බෝතලේ වෙනම තියාගෙන ඉන්න කෙනෙක්. එයාට වෙනම පේනවා ඒක. එයාම චතුරාර්ය සත්‍ය නම් පැය පහක් කියන්න පුළුවන් කියලා කියනවද? ඒතර අපි ආනවා පැය පහක් කියනවා නම් 24න්. ඒතර පැය 19ක් ඔයා කියන්නේ මොකද්ද? අනාර්ය සත්‍යද? චතුරාර්ය සත්‍ය හතරය කියනවා නම් ඊට පස්සේ කියනවා අනාර්ය 19ක්. පැය. ඒ කියන්නේ එයා ඒ කියන මාර්ගේ වඩලා නැහැ කියන එකනේ. තමම ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් තමම චතුරාර්ය සත්‍ය නම් තමම පටිච්ච සමුප්පාදේ නම් තමම හේතුඵල ධර්ම නම් දැන් තමන්ට වෙනම වෙන් කරලා කියන්න එකක් තියෙනවද? දේශනා කරන්න මොනාර ඉතුරු වෙලා තියෙනව නැහැ. මොකවත් ඉතුරු වෙලා නැහැ. කියන්න දෙයක් නැහැ යාට. ඇයි? එයා මේ බවට පත් වෙන මොනවද කියන්නේ? එයා කවදාවත් කියන්නේ නැහැ මම මේම දන්නවා අරම දන්නවා මට මේම කියන්න පුළුවන්. මට පැය මෙච්චරක් මේක විස්තර කරන්න පුළුවන් කවදාවත් එයා කියන්නේ ඇයි? එයාම ඒක බවට පත් වෙනාම එයා කියනවනම් ජීවිත කාලෙම කිව්වත් ඒක ඉවර වෙන්නේ ඇයි? එයාම ඒක බවට පත් වෙනාම එයාට පැය ගණන් සති ගණන් සීමාවක් නැහැ. මුළු ආයස් කල්පෙම පටිච්ච සමුප්පාදේ. පිරිනිවන් පානකම එයා ආර්ය අෂ්ටාංගික මාර්ගය. එයාට ආයේ එතනින් පැය ගණන් වෙන් කරන්න බෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයගේ ජීවිතය පිරිනිවෙනකම් එයා කියනවා. ඕක තමයි නිවැරදි දැක්ම. ඉක්මනට අඩුපාඩු හදාගෙන රාත් බෝධියට පත් වෙන්න ඕනේ. මෙතනින් පස්සේ නැවත කෙලෙස් නඩත්තු කරනවා, තවත්මට වැඩ කරනවා, නැවත නැවත පංචකාම ලෝකයේ රැඳෙන්න උත්සාහ කරනවා කියලා කියන්නේ තමන්ට තමම ඌණියම් කරනවා වාගේ, ගිනි අඟුරු තමන්ගේ ඔළුවට තමන් ගොඩ ගා ගන්නවා වාගේ. මේ ක්‍රමය මෙච්චර සරලව පැහැදිලිව අපට ඇවුනාම, දුර්වලකම අඩුපාඩුව දැනගත්තාම එයා විනාඩි 5න් 10න් පැයෙන් දෙකෙන් ටක් ගාලා වැඩ ඉවර කරන්න ඕනේ. වැරදිච්ච තැන් දැන් අපි දන්නවා. ඒක නිවැරදි කරගන්න.